සතිපතා සිදු කෙරෙන ධර්ම දේශනාමය භාවනාමය වැඩසටහනටයි පින්නතුන් මේ සහභාගී වී සිටින්නේ. මේ වැඩසටහනේදී අපි ආරම්භයේදී ධර්මයේ ප්‍රධාන ඉගැන්වීම් කිහිපයක් සාකච්ඡා කරලා ඉන්පසුව අප භාවනාව පුහුණු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ මානසික සුවය දියුණු කරගන්නට. වෙනත් විදිහකින් කියනවා නම් අපට එන සිත්තැවුල් සිතේ දුක නිවාලන්නටයි උන්වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අනේ ධර්ම දේශනාවලින් ප්‍රධාන වශයෙන් සිදු කරන දේ තමයි අපට ප්‍රඥාව ලබා දීම. බුදුරජාණන් වහන්සේ නිතරම අවධාරණය කරපු දෙයක් තමයි ප්‍රඥාව දිනු කර ගැනීම කියන කාරණය. ඊට හේතුව තමයි උන්වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා යම්තාක් කෙනෙකුට දුකක් සංතාපයක් එන්න තියෙනවා නම් යම්කිසි කෙනෙක් දුකෙන් ඉන්නවා නම් ඊට ප්‍රධානතම හේතුව ප්‍රඥාව නැතිවීම නැත්තම් මෝහය කියන කාරණේ උන්වහන්සේ අවධාරණය කළා. ලෝක යම්තා කෙනෙක් දුකෙන් ඉන්නවා නම් ඒ දුකෙන් ඉන්න හැම අවස්ථාවකදීම හිතේ ස්වභාවය තමයි අවිද්‍යාසහගතව ඉන්නේ. එමගින් උන්වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ප්‍රඥාවෙන් සම්මාදිටියෙන් විදර්ශනා නුවණින් කාලය ගත කරනවා නම් එවැනි කෙනාට කිසි විටක දුකක් එන්නේ නැහැ කියන කාරණේ. මේ ඉතාම පැහැදිලි උන්වහන්සේ ඉලක්කය වුණේ ලෝකයේ සත්පුරුෂ මිනිසුන්ට නුවණ පොඩ්ඩක් හරි තියෙන කෙනෙකුට මේ දහම් කරුණ දේශනා කරලා ඔහුගේ ප්‍රඥාව විකසිත කරලා ඒ ප්‍රඥාව තුළින් දුක දුරු කරලන්නටයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. ඉතින් පින්නතුනි මනස ලෝකයක වැනි සුගති ස්ථානයක බුද්ධෝත්පාද කාලයක ඉපදෙනට ලැබීම අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාවක්. අන්‍ය අවස්ථාව ඔබත් මාත් ලබාගෙන තියෙන්නේ. මෙන්න මේ මනුෂ්‍ය ජීවිතයත් සද්ධර්මයත් එවැගේම පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් නුවණක් සහිත ඉපදීමත් කියන මේ කරුණු සියල්ලක්ම එකතු වීමට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඉතාම භාග්‍ය සම්පන්න පුණ්‍යකාමී අවස්ථාව කියන එක. එනිසා පින්නතුනි මෙන්න මේ ක්ෂණ සම්පත්‍ය ලබාගත්ම හැටියට අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය වන්නට ඕනේ දුක නිදහස් වීම. අනේ දුක නිදහස් වීම සඳහා අපි ප්‍රඥාව ඉහළම මට්ටමට තබා ගන්නට ඕනේ. ඒ ප්‍රඥාව එකතකින් අපි උපතින් ගේන ප්‍රඥාවක් තියෙනවා. අනිත් අතින් ධර්ම ශ්‍රවණය කිරීමේ ලබන ප්‍රඥාවක් තියෙනවා. ඊළඟට ධර්මය පුහුණු කිරීම වශයෙන් ලබන ප්‍රඥාවක් තියෙනවා. එතකොට මෙන්න මේ තුනම එකට සමගාමීව ගියොත් තමයි සැබැවින්ම අපට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාවේදීම උන්වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරන උන්වහන්සේගේ ඉලක්කය මොකක්ද කියන එක. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්ඛුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කියලා. මට ධම්මස ඥානය, ආලෝකය, විද්‍යාව, ප්‍රඥාව පහළ වුණා කියලා. කොයි වගේ ප්‍රඥාවද? කුඹේ අනුමුසෝදේශ ධම්මේසු. උන්වහන්සේට පෙර නොයසු විරෝ ධම්මසක් පහළ වුණා කියන කාරණේයි විශේෂයෙන්ම අවධාරණය කරන්න. එතකොට පින්නතුනි, එදා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන මොහොත වෙන විට උන්වහන්සේ එදා භාරත ජන සමාජයේ තිබුණු යම් යම් දේවල් හදාරලා තිබුණේ. උන්වහන්සේ දැක්ක මහලු වෙන අය, උන්වහන්සේ දැක්ක ලෙඩ වෙන අය, උන්වහන්සේ දැක්ක මරණයට පත් වෙන අය, ඒ වගේම එකල ජන සමාජයේ කර්මය පිළිබඳව විශ්වාසයක් තිබුණා. පරලෝ ජීවිතයක් විශ්වාස කළා. ඇතැම් අය හිත දිනු කරලා සමත භාවනා වඩලා, ධ්‍යාන වඩලා, දෙවියන් ඇසුරු කරලා, ඇතැම් අවස්ථාල බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා ඔවුන් කටයුතු කරපු ආකාරය දැක ගන්න පුළුවන්. අන්න එවැනි සමාජයක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මට පෙර නොයසුමිරු දහනසක් මහලුණා කියලා. මෙන්න මේක පින්නතුනි සුවිශේෂ අවබෝධයක් උන්වහන්සේ ලබාගත්තේ. අන්නේ උන්වහන්සේ ලබාගත් අවබෝධය තමයි අපට දෙන උත්සාහ කළේ. එතකොට අන්න ඒ ධර්මයේ ලැබෙන අවස්ථාව පින්නතුනි සඳහන් වෙනවා සවන අනුත්තරය කියලා. අපේ දසවන් වලින් අහන උතුම්ම දේ හැටියට සඳහන් කළේ ධර්ම ශ්‍රවණය කිරීම. එතකොට ප්‍රඥාව සම්මාදිතිය ලබන්නට ආසන්නතම කාරණාවසෙන් දේශනා කරන්නේ ධර්ම ශ්‍රවණය. එහෙම නැත්නම් පරතෝ ഘോഷ සහ යෝනිසෝ මනසකාර කියන කාරණා දෙක. එතකොට ධර්ම ශ්‍රවණය කිරීමත් ඒ අහන දහම නුවණින් මෙනෙහි කිරීම නම් යෝනිසෝ මනසකාරයත් මෙන්න මේ කරුණු දෙක තමයි පින්වත්නි අපට සම්මාදිතිය ලබන්නට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. එතකොට අපේ ජීවිතයට ඉහළම වටිනාකමක් ලබා දෙන කැමැති නම් පින්වත්නි අපි ප්‍රඥාව දිනු කරගන්නට ඕන. ප්‍රඥාව දිනු කරගන්නට නම් ධර්මයේ ඊටාම සියුම් කරුණු සුවිශේෂ කාරණා ටික අපි හැකිතාක් ඉක්මනින් ඉගෙන ගන්නට ඕන. ඒ ඉගෙන ගන්න විතරක් නෙවෙයි අපේ ජීවිතයට දෛනිකව පුහුණු කරන්නටත් ඕන. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක් තියෙනතුනි ධහම පුහුණු කරන අවස්ථාවක්. ඒ නිසා ධර්ම ශ්‍රවණය විමුක්තායතනය කියලා දේශනා කළේ. හිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්න අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියලා කියන්නේ. එතකොට පින්වතුනි ධර්ම දේශනාව පුරාම ඔබ සිහියෙන් නොනින් කාලය ගත කරන්න ඕන. එකකටකින් මෛත්‍රී භාවනාව ගැන අවධානය යොමු කරන්න ඕන. ඔබට පේන, ඇහෙන, මතක් වෙන යම් සා පුද්ගලයන් ඉන්නවා නම් ඒ හැම දෙනෙක්ම සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ කාලය තුළ ගත කරන්න. ඒ වගේම ඔබේ හිත ගැන නිතර අවධානයෙන් ඉන්න. හිතේ ස්වභාවය මේ වෙලාවේ කොහොමද? හිතේ ක්ලේශයක්ද තියෙන්නේ? හිත පිරිසිදුව කුසල අරමුණකට තියෙනද කියලා හොඳ අවධානයෙන් ඉන්න. යතරොන් විශේෂ දෙය තමයි සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති විතමෝහං වාචිත්තං විතමෝහං චිත්තං පජානාති කියන කාරණය. මේ අවස්ථාවේදී හිත මෝහ සාගතවද තියෙන්නේ? හිත මෝහෙන් මිදෙලද තියෙන්නේ? නැත්නම් ප්‍රඥාවෙන් ඉන්නේ කියන කාරණය ගැන හොඳ අවධානයෙන් ඉන්නට ඕන. පින්නතුනි මෙන්න මෙතනින් තමයි අපි දහම පුහුණු කරන්නේ. එකපිටකින් ධර්ම ශ්‍රවණය කිරීමත්, ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවේදී ඊට පසුවත් උපරිම ලෙස මේ දහම භාවිත කරමින් අපි ඉන්නට ඕන. එහෙම ඉන්නින් අපට දැනෙනවා මේ ධහමේ ප්‍රතිඵල. ධර්මයේ කියන්නේ පින්නතුනි ධර්මයේ ගුණ සඳහන් කරද්දී දේශනා කරනවා සන්දිට්ඨික අකාලික කියන කාරණා දෙක. සන්දිට්ඨික කියන්නේ මේ ජීවිත කාලය තුළදීම මේකේ ප්‍රතිඵල යම් කිසි ප්‍රමාණයකට අපිට ලබන්න පුළුවන්. අපේ උත්සාහය, සසර දිනු කරා වූ සද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මවල ප්‍රමාණය, ලැබෙන කල්යාණ මිත්‍රාශ්‍රය, අපේ කැපවීම, මේ කරුණ මත අපට මේ ජීවිත කාලයේ යම් කතාක් දුරකට අපට යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අවශ්‍ය කාරණය තමයි අපි උපරිම ලෙස සතිපට්ඨාන තුළ ඉන්නට ඕන. අපි මුලින්ම සඳහන් කළා අපට යම් කිසි දෙයක් ඇහෙනවා නම්, යම් කිසි කෙනෙක් ගැන මතක් වෙනවා නම්, අන්නේ මතක් වෙන හැම අවස්ථාවකදීම යත්තං සෝපත්ත්වා සෝපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඉන්න. ඒ විතරක් නෙවෙයි, ඒ මතක් වෙන තැනැත්තා ඔබේම දරුවා කියන ආකල්පයෙන් බලන්න පුළුවන් මානසිකත්වයෙන් ඔබ පසු වෙනට උත්සාහ කරන. එතකොට මේක තමයි ධර්මයේ භාවිතය කියලා කියන්නේ. එතකොට පින්නතුනි, මේ සද්ධර්මයෙන් අපේ ප්‍රයෝජන ගන්න අවස්ථාවේදී අපටම අපි ගැන යම් විදිහේ සතුටක් ඇති වෙනවා. අපි කල් ගත වෙන වෙන්න අපේ අනිත්‍යය ගැන තියෙන අමනාපකම්, යමකට තියෙන දැඩි ආසාව සහ මෝහය කියන මෙන්න මේ කරුණු තුන එන්න එන්නම අපේ ජීවිතය තුළින් අඩු වෙන්නට ඕන. අපි පුද්ගලයන් දෙන්නෙක් සැස තියෙන ආශ්‍රයෙන් පිනතුනි. බොහෝ විට අපි ධර්ම කරුණක් අහපු ගමන්ම වෙනත් කෙනෙකුට ඒක සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. නමුත් පිනතුනි, බුද්ධිමත් ජීවිතයක ලක්ෂණයක් නෙවෙයි ඒක. ධර්ම කරුණක් යන හැම අවස්ථාවකදීම තමන් හිතන්නට ඕන, මේ ධර්ම කාරණය තමන්ගේ ජීවිතේ කොයිතරම් දුරට පුහුණු කරන්න පුළුවන්ද? ඒ වගේම ගත කරපු ජීවිත කාලය තුළ එන්න එන්නම අපේ ජීවිතයේ සතුට සැනසීම වැඩි වුණාද කියලා බලන්න. ඒ සතුට සැනසීම වැඩි වුණාද කියලා බලන්නේ ලක්ෂණිය තමයි, මිනුම් දණ්ඩ තමයි, තමන්ගේ හිතේ තියෙන දැඩි ලෝභය සහ ద్వේෂය, නැත්නම් යමකට තියෙන දැඩි ආශාව සහ අනිත් අය පිළිබඳව තියෙන අමනාපකම් ටිකෙන් ටික අපේ ජීවිතෙන් අඩු වෙන්නට ඕන. අන්නේ මඩුවල නැත්තම් පින්නතුනි, අවංකව තේරුම් ගන්න අපට මේ දහමෙන් නිසි ප්‍රයෝජනයක් ලැබෙලා නැහැ. එහෙනම් තමන්ගේ පැත්තටම නැවත හැරෙන්නට ඕන. අනේ මට හිතට පීඩා දෙන දේවල් තාම සිද්ධ වෙනව නේද? මට දහමෙන් නිසි ප්‍රයෝජන තාම ගන්න බැරුණා නේද කියලා අර ධම්මාදාස දහම් නැමැති කණ්ණාඩිය ධම්ම රිෆ්ලෙක්ෂන් එක දාලා බලන්න. අන්නේකින් තමන්ම නිවැරදි වෙන උත්සාහ කරන්න. එනිසා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි උන්වහන්සේ ධර්ම කරුණක් දේශනා කරනකොට උන්වහන්සේට විශේෂ ඥානයක් තිබුණා. අනිත්‍යගේ හිත ගැන බලන්න පුළුවන් පරකිත විජාන ඥානය, ආසියානුසේ ඥානය, ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය, මේ අනේ කරුණොත් භාවිත කළ තමයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. අනේ ධර්ම දේශනා කිරීමේ ප්‍රතිඵල විදිහට ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම හේතුනේ මේ මා වෙනුවෙන්ම දේශනා කරන කාරණයක් නේද කියන දැඩි අවබෝධයකින් තමයි ඒ කරුණ ශ්‍රවණය කළේ. ඉතින් පින්වත්නි, අප මේ සඳහන් කළේ සම්මාදිටිය කියන කාරණය. ධර්ම ශ්‍රවණය කරන්න කරන්න අපේ ජීවිත යථාර්ථය අවබෝධ වෙනවා. ඒ යථාර්ථය අවබෝධ වෙන්න වෙන අපේ දැක්ම පුළුල් වෙනවා. සම්මාදිටිය දිනු වෙනවා. ඒ සම්මාදිටිය දිනු වෙච්ච පමණට අපේ හිතේ තියෙන කෙලෙස් එන්නෙම අඩු වෙනවා. ඒ කෙලෙස් අඩු වෙන්න අපේ ජීවිතේ වෙනකට වඩා තිමෙච්ච පහසුවක්, සැනසීමක්, සැහැල්ලුවක්, සතුටක් අපේ ජීවිතය අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. මේක තමයි පින්නතුනි අපට ධර්මයෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසය වෙන්නේ. පින්නතුනි, මෙන්න මේ සම්මාදිට්ඨිය ලැබෙන්නේ අපි මුලින් සඳහන් කරපු ආකාරයට. එකපටකින් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒ වගේම මේ අහන ධර්ම කරුණු නොනින් මෙනෙහි කරන්නත් ඕන. යෝනිසෝ මනසිකාරය. ඒ වගේම මේ සම්මාදිට්ඨිය තවදුරටත් දිනු කරගන්න හේතු වන කරුණු පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. අනුග්‍රහිත කියලා සූත්‍රයක් තියෙනවා අංගුතර නිකාය පංචක නිපාතයේ. මේ සූත්‍රය දැක්වෙනවා සම්මාදිට්ඨියට අනුග්‍රහ ලබන්න, උපකාරවත් බව ලබන්න කාරණා පහක් අවශ්‍යයි කියලා. ඒ මොනවද? ඒ තමයි සෝතානුග්‍රහිතාච හෝති. ශ්‍රුතවත් භාවයෙන් ධර්ම ශ්‍රවණයෙන් සම්මාදිට්ඨිය දිනු කරගන්නට ඕන. ඒ වගේම සීලානුග්‍රහිතාච හෝති. සිල්වන්ත බවින්, නැත්නම් කායික වාචික සංවරයෙන් අපේ සම්මාදිටිය තවදුරටත් දිනු කරගන්නට ඕන සිල්වන්ත බවින්. ඒ වගේම සාකච්ඡානුග්‍රහිතාච හෝති. තමා නිතර ධර්ම කරුණු සාකච්ඡා කිරීම වශයෙන් මේ සම්මාදිටියට අනුග්‍රහ ලබා ගන්නට ඕන. ඒ වගේම සමථානුග්‍රහිතාච හෝති. සමත භාවනාවෙන් නැත්නම් චිත්ත භාවනා කියලා කියනවා. සමසතලිස් කර්මස්ථාන භාවිත කරමින් කිසියම් සමත කමඨහනක් පුහුණු කරමින් ඒ තුලින් අපේ ජීවිතයට උපකාරවත් බව ලබන්නට ඕන. පස්වෙනි කාරණේ තමයි විපස්සනා නුගහිතාට හොති. විපස්සනාවෙන් නැත්නම් විදර්ශනා භාවනාවෙන් හේතුඵල ධම දැකලා අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම වශයෙන් අපි අනුග්‍රහ ලබා ගන්නට ඕන. මෙන්න මේ විදිහට ශ්‍රුතවත් භාවයෙන්, සීලයෙන්, ධර්ම සාකච්ඡාවෙන්, සමතයෙන්, විපස්සනාවෙන් කියන මෙන්න මේ කරුණ වලින් උපකාරවත් බව ලබන්නට ඕන. මේකම තමයි වෙනත් තැන්වල සඳහන් වන්නේ සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා කියලා මේ ප්‍රඥාවේ අවස්ථා කිහිපයක් ගැන විස්තර වෙනවා. එතකොට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවත් පිනොතනේ ප්‍රඥාව ලබන අවස්ථාවක්. විමුක්තායතනය. කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක්. ඒ වගේ මේ ආහු ධර්මකාරණා දෛනික ජීවිතය තුළ හැකිතාක් මෙනෙහි කිරීම. ඒක චින්තාමේ පඤ්ඤා. ඒකත් නුවණ දිනු වෙන හේතුවක්. ඒ වගේම භාවනාමේ පඤ්ඤා. අර ආහු ධර්මකාරණාවට අනුරූපව සමත විදර්ශනා භාවනා වඩන්නට ඕන. නැත්තම් සතිපට්ඨානියත් සතිපට්ඨාන භාවනාවත් පුහුණු කරන්න ඕන. මෙන්න මේ තුනෙන් පින්නතුණිය අපට එකාතිකින් අපට ජීවිතයේහි ලෝභ දේශ ටිකෙන් ටික අඩු වෙන ආකාරය බලා ගන්න පුළුවන්. අනෙක් අතින් අවිද්‍යාව නැත්නම් මෝහය දුර වෙන ආකාරය බලා ගන්නට පුළුවන්. එතකොට මේ සියල්ලක්ම ඉදිරියට යන්න පින්නතුණි අපට හේතු වන ප්‍රධානතම කාරණේ තමයි ශ්‍රද්ධාව කියන කාරණය. සද්ධා මූලිකා සම්බේධ කුසල ධර්මා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ශ්‍රද්ධාව තමයි සියලු කුසල ධර්මවලට මූලික පදනම කියලා. ශ්‍රද්ධාව කියන්නේ මොකද පින්නතුනි? ඇතැමිට ඔබට හිතෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සත්‍යයි කියලා. අපි විශ්වාස කිරීම කියලා. ඔය පින්නතුනි ඒක තමයි මූලිකම පදනම. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදු ගුණ ගැන තියෙන විශ්වාසය, ධර්මයේ ගුණ ගැන තියෙන විශ්වාසය, සංඝරත්නයේ ගුණ ගැන තියෙන විශ්වාසය. එහෙම කියනත් පුළුවන් පින්නතුනි. ඒ සියල්ලක්ම අරගෙන කැටි කළ ගත්තොත් පින්නතුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ අප අහන ධර්මයේ නිවැරදි ධහමක් නම් අහන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය, රාග විනය, දෝෂ විනය, මෝහ විනය. නැත්තම් රාග ද්වේෂ මෝහ දුරු කිරීම සඳහා හේතු වෙනවද? ඒ වගේම යහන ධර්ම කරුණු චතුරාර්ය සත්‍යයට, පටිසමුප්පාදයට, ස්කන්ධ පංචකයට සම්බන්ධ කළ බලන්න පුළුවන්ද? මෙන්න මේ විදිහට පින්නතුණි ධර්ම විනය දෙකට ගලපලා බලනවා නම් ඒක දුකෙන් නිදහසන ධර්මයක් කියලා අපි තේරුම් ගන්නවා නම් අන්න ඒ ධර්මයේ ජීවිතයේ පුහුණු කිරීමෙන් අපට ජීවිතයේ අපේ බලාපොරොත්තු වෙන විදිහේ සැනසීම, දුකෙන් නිදහසීම අප දෛනිකව කරන අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින් මේ ජීවිත කාලය තුළදීම ලබන්න පුළුවන් කියන විශ්වාසය. මෙන්න මේක පින්නතුණි අපේ ඊටාම අවධානයෙන් තේරුම් ගත යුතු කාරණයක්. ඒතකොට ශ්‍රද්ධාවේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි අපි බොහෝ දිනකට ධර්මඥානය තියෙනවා පින්නතුණි. ධර්මඥානයේ ලොකු අඩුවක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ලෝකේ වටිනාම දේ කියලාත් අපි දන්නවා. ඒක සත්‍ය කියලාත් අපි දන්නවා. හැබැයි පින්නතුණි අපරේ එක අඩුවක් අපේ ජීවිතවල තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මේ ධර්මයේ පිළිපදිනකොට අපට ඉක්මනින්ම සැනසීමට, දුකෙන් නිදහස් වීමට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය අප බොහෝ දෙනෙකු තුළ අඩුයි පින්නතුණි. අන්න ඒ නිසා තමයි අපි ධර්මයේ පිළිපැදීම සඳහා දෙන ප්‍රමුඛත්වය, ප්‍රයොරිටි එක බොහෝ දුරට අඩු වෙලා තියෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පින්නතුණි අනිත් වැඩ කටයුතු නොකර ධර්මයේ හැසිරීම විතරක් කරන්න කියලා. ධර්මයේ හැසිරීම පින්නතුණි අපේ සාමාන්‍ය ජීවිතය ගත කිරීමත් එක්ක ඊට සමාන්තර යන දෙයක්. අපේ සිහිය සහ නෝන දිනු කිරීම වශයෙන් කරන දෙයක් ඒක. මහා සතිපට්ඨාන සූත්‍රය වැනි සූත්‍ර දිහා බලන විට ඊටම පැහැදිලි අපේ උදෑසන අවදිච්ච මොහොත පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වා කරන සියලුම කටයුතු අපේ සිහියෙන් නුවණින් කරනවා නම් ඒක සතිපට්ඨානයට නැත්නම් සතිපට්ඨාන භාවනාවට අයිති වෙනවා. ඒ කියන්නේ අපි සතිපට්ඨානය පුහුණු කරනවා කියන්නේ අපි ධර්මය පුහුණු කරනවා කියන එක. ධර්මය පුහුණු කරනවා කියන්නේ තමන්ට තියෙන කෙලෙස් ටිකෙන් ටික අඩු වෙනවා කියන එක. ඒත කෙලෙසුන්ගේ මුදා හොඳවා ගත්ත කියලා කියන්නේ මනසාකේ පසන්නේන භාසතිවා කරෝතිවා. යම් කිසි කෙනෙක් පැහැදිලි ප්‍රසන්න වූ මනසින් යමක් කරනවා නම් යමක් කියනවා නම් තතෝනම් සුඛමන් වේති ඡායවනපායිනී. හරියට තමා පිටපස්සේ එන සෙවණැල්ලක් හා සමානව තමන්ට සැප විපාක ලැබෙනවා කියන කාරණේ. ඒ නිසා හිත පිරිසිදුව තියාගත්තු පමණට එක අතකින් මෛත්‍රියෙන් අනිත් පැතියෙන් පරිත්‍යාගශීලීත්වයෙන් ප්‍රඥාවෙන් කියන මෙන්න මේ කරුණ තුන තුළ උපරිම ලෙස හිත පවත්වා ගන්න පුළුවන් නම් අපි ඉන්නේ සැපත ලබන මාවතේ. යම්කිසි අවස්ථාවක අපේ හිතට කෙනෙක් ගැන අමනාපයක් ආව නම් යමක් ගැන දැඩි ආසාවක් රාගයක් ඇති වුණා නම් යමක් දැස අවිද්‍යාව සංගසෝ නම් බලන්නේ ඒ වෙලාවේ පින්නතුනේ අපේ හිතට එන්නේ අකුසල විතරක. අපේ වචනයෙන් අපේ ක්‍රියාවලින් අපේ සිතින් සිදුවෙන්නේ අකුසල දේවල්. අකුසලයක් සිදු වුණොත් මොකද වෙන්නේ පින්නතුනේ? අප වෙත දුක එනවා. ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සම්පූර්ණම හේතුඵල ධර්මයේ සිද්ධාන්තය ප්‍රකාශ වෙන ප්‍රාථමික අවස්ථාවක් පින්නතුනේ. එතකොට මෙන්න මේ ගැන අපි විශ්වාසය තියාගන්නට ඕන. එහෙනම් අපි හැම අවස්ථාවකදීම පින්නතුනේ තමන් ගැන අවධානයෙන් ඉන්න. මේ අවස්ථාවේදී තමන්ගේ හිත තියෙන්නේ කුසල චේතනාවකද නැත්නම් අකුසල විතරක සමගද කියලා. එතකොට මෙන්න මේත් එක්කම අපිට තියෙන අවබෝධය තමයි හිත අකුසලයට නැඹුරුනා නම් තමා දුකත් එක්කයි වාසය කරන්නේ. යම් කිසි අවස්ථාවක හිත කුසලයට එක්ක නම් ඉන්නේ ඒ අවස්ථාවේදී තමයි සතුටින් ඉන්නේ. ඉතින් පිනොතුනි බලන්න මේ ලෝකේ ජීවත් වෙන කවුරුවත් කැමති නැන්නේ දුක් විඳින්න. විශේෂයෙන් ඔබ වැනි අය ඔබ හුඟක් වෙහෙස මහන්සියෙන් ඉගෙන කියාගෙන බොහෝ දුර බැහැර රටකට ඇවිල්ලා මහන්සියෙන් හරිහම්බ කරලා කොච්චර දුර ගමනක්ද ඔබ ඇවිල්ලා තියෙන බලන්න. අන්න එහෙම ගමනක් ආපු අය හැටියට පිනොතුනි අපි දුක් විඳිය යුතු නැහැ. විශේෂයෙන්ම මේ ධර්මය අහන්න ලැබිච්ච අය හැටියට අපි දුක විඳින අපෝ ඇනිවේ පෙන්නතුනි. අපි දුකෙන් නිදහස් වෙන අපෝයි. අන්න ඒ සඳහා පෙන්නතුනි අපි ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නට ඕන. අන්නේ දෙන්නේ පළවෙනි පියවර තමයි අපේ මේ හිත පිරිසිදුව තියාගන්නවා කියන කාරණය. ඒ හිත පිරිසිදුව තියාගන්න මට්ටමේදී පෙන්නතුනි ප්‍රධානතම කාරණා දෙකක් අපේ ජීවිතය තුළ පුහුණු කරන්න ඕන. බුදුදහම විමසල බලන විට ඉතාම පැහැදිලි දේශනා සසඳල බලන විට ලෞකික ජීවිතය තුළ දිනු කරන්න ඕන කරුණු මොනවද? ලෝකෝත්තර ජීවිතයේ දිනු කරන්න කාරණා මොනවද කියන එක පැහැදිලිව දක්වලා තියෙනවා. මේ ලෝක ව්‍යවහාරය තුළ සංසාර චක්‍රය තුළ සුගතියක් ලබාගෙන කිසියම් විදිහෙහි සැනසීමකින් ජීවත් වෙන නම් පින්නතුනේ ඒ සඳහා ප්‍රධාන වශයෙන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න ඕන. ඇත්තක් තමයි සන්ත ප්‍රතිඵල පරිත්‍යාග සීලිය වාසය කරන්න ඕන. ඒක බාහිරයටම නැති වුණත් පින්නතුනි ආම වශයෙන් තමන්ගෙම අම්මට තාත්තට දරුවන්ට සහෝදර සහෝදරියන්ට උපකාරයක් කරන අදහසින් නිතරම වාසය කරන්න ඕන. මේකත් ලොකු ගුණයක්. විශේෂයෙන් තමන්ට මේ ජීවිත දානය දීපු තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් ඒ වෙනුවෙන් තමන්ට පුළුවන් උපරිමෙන් සලකන්න පින්නතුනි. ඒ වගේම ඔබ නිසා ජීවත් වෙන සාමි භාර්යාවන්, දරුවන්, ගෙදර ඇති කරන සුරතල සතුන් අන්නේ අය සතුටෙන් ඉන්න පුළුවන් විදියට පරිත්‍යාගශීලී වෙන්න. එහෙම ඉඳලා ඔබට තවත් වැඩිපුර දෙයක් තියෙනවා නම් අසරණ කෙනෙක් වෙනුවෙන්, පූජක උතුමන් වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් සිදු කරන්න. පින්නතුනි මෙන්න මේත් එක්කම ඊළඟ පියවර තමයි පංචශීලය කියන කාරණේ. අපට ජීවිතයේ පින්නතුනි දෛනික ජීවිතයේ බොහෝ විට කරදර සම්බාධක එන තියෙන ප්‍රධානතම කාරණයක් තමයි පංචශීලයේ කඩවීම. පංචශීලයේ අංගයක් වෙනුතුනේ කඩවනවා කියන එකතකින් එක තමයි ලොකු පීඩනයක්. අනිත් අතින් පින්නතුනේ තමයි ඉන්න වටේ ඉන්න ඇයට ඒක ලොකු හානියක් වෙනවා. ඒ නිසා අපි දෛනික ජීවිතයේ ඊටාන සැලකිලිමත් වෙන්න මේ පංචශීලිය ආරක්ෂා කිරීම ගැන. යතරොන් විශේෂයෙන් පින්නතුනේ සොරකම් කිරීම සහ බොරු කීම කියන මේ කාරණා දෙකෙන් සපුරාම නිදහස් වෙන්න උත්සාහ කරන්න. යතරිනොත් වඩාම වැදගත් වෙන්නේ බොරු කීමෙන් වැළකීම. ඒක තමයි බුදුදහමේ ප්‍රධාන වශයෙන්ම අවධාරණය කරන කාරණා. බොරුව කියන කෙනාට ඕන වරදක් කරන්න පුළුවන්. ඒ වගේම බොරු කීමෙන් වැළකින කෙනා අනිත් ශික්ෂාබල කඩ කරන බොහොම අඩුයි පිනතුනි. ඇයි ඒක? එයා අනිත් වරදක් සිදු වුණොත් ඔහු ඇත්ත කියනවා. ඔහු සත්‍යවාදී කෙනෙක් හැටියට ඔහු ඇත්ත කතා කරනවා නම් ඔහු අර වැරදි කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒත් එකම ඔහුට හිරියොත් අප කියන ගුණාංග දෙක පිහිටනවා. අකුසල කරන්න තියෙන ලැජ්ජා බය දෙක පිහිටනවා. අනේත් එක ලොකු ගුණයක් වැඩෙනවා. ඒ නිසා සත්‍යවාදී වීම කියන කාරණය උපරිම ලෙස පුහුණු කරන්න උත්සාහ කරන්න. මේක සීලයේ පිනුතුනි ප්‍රධාන අංගයක් වෙනවා. ඊළඟ කාරණේ තමයි ලෞකික ජීවිතයේ සාර්ථක වෙන නම් මෛත්‍රී භාවනා වැඩි වීම. හැකිදාක් පිනුතුනි සීල සත්‍යෝ සුභපත්ත්වා කියන ප්‍රාර්ථනාව දිනු කරන්න උත්සාහ කරන්න. ඉල්ලෙවෙන හැම අවස්ථාවකදී මේක පුහුණු කරන්න උත්සාහ ගන්න. බුදුදහමෙන් නිතරම අවධාරණය කරපු කාරණයක්. පින්නතුනේ මේ මෙත්සහගත සිතුවිලි අපිට දිනු කරන්න පුළුවන් නම් අපේ තියෙන ලෝභය, රාගය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, මාන්නය, අනිත් අයට අවමන් කිරීම, තමන් ඉස්මතු වීම, අනිත් අය පහත් කිරීම, නැත්තම් අත්ුක්කංශන පරවම්බන, මෙන්න මේ දුර්ගුණ පින්නතුනේ වා කඩු වෙනවා මෛත්‍රිය දිනු කිරීමත් එක්ක. මෛත්‍රිය දිනු කරන කෙනෙකුට පින්නතුනේ රාගය ඇති කරගන්න බෑ. මෛත්‍රියෙන් දිනු වෙන රාගය අඩු වෙනවා, ලෝභය අඩු වෙනවා, ඊර්ෂ්‍යාව අඩු වෙනවා, මාන්නය අඩු වෙනවා, අත්ුක්කංශන පරවම්බන කියන දුර්ගුණ අඩු වෙනවා. එනිසා තමයි බුදුදහමේ පින්නතුනේ මේ මෛත්‍රී වැඩිම ගැන නිතරම අවධාරණය කළ තියෙන්නේ. මෛත්‍රී වඩන කෙනා එක අතකින් පරිත්‍යාගශීලී වෙනවා, අනිත් අතින් සිල්වන්තත් වෙනවා. මෙන්න මේත් එක පින්නතුනේ තමන්ට ජීවිතයේ ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්. කාලයක් එක දිගට මේ ධර්ම මාර්ගයේ පුහුණුවේ ඉන්නකොට එන්න එන්නම තමන්ගේ කුසලයේ දිනුවීමත් එක්කම මානසික සැනසීම දිනු වෙන ආකාරය තමයි දැක ගන්න පුළුවන්. ඒක පින්නතුනේ සමානට ලොකු සතුටට හේතුවක් වෙනවා. ධර්මයේ පුහුණු කරනකොට සතුට දිනු වෙනවා. සතුට දිනු වෙන තවත් ධර්මයේ පුහුණු කරන තමන්ට උනන්දුවක්, අභ්‍යන්තර අභිප්‍රේරණයක්, ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. එතකොට ප්‍රඥාවේ මූලික අවස්ථාව තමයි කම්මසකකා සමාධිකයේ තිහිටලා දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලියදීමත් යතර විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව තුළ ගත කරන කාලය දෛනිකව වැඩි කර ගැනීම. මෙන්න මේත් එක්ක අපට පින්නතුනි අපේ හිතේ තියෙන කෙලෙස් විශේෂයෙන්ම නීවරණ මට්ටමේ කෙලෙස් අඩු වෙනවා. ඒ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒවා තියෙන මිද්ද, නැත්නම් චිත්තචෛතසික වල තියෙන කම්මැලි ගතිය, ඒ අඩු වෙනවා. ඒ වගේම උද්දච්ච කුච්ච, උද්දච්චය කියන්නේ සිතේ විසිරුණු භාවය. අනිත් අතින් කුකුච්චය කියන්නේ තමන්ට කරන්න බැරි වෙච්ච කුසල් සහ තමන්ගේ අතින් සිදු වෙච්ච අකුසල ගැන තියෙන පසුතැවීම. ඒ වගේම විචිකිච්ඡා කියන්නේ සැකය. එතකොට මෙන්න මේ කරුණොත් එක්ක පින්නතුනි මේ නීවරණ අඩුවීමත් එක්ක තමන්ට ජීවිතේ දැක ගන්න පුළුවන් ලොකු වෙනසක්. ඒ වෙනස තමයි කෙලෙස් අඩුවෙන් අඩුවෙන්න මේ තමන්ට ජීවිතේ ලැබෙන සතුට සැනසීම ගැන ලොකු සතුටක් ඇති වෙනවා. ධර්මයත් එක්කකට බද්ධ වෙලා කාලය ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ අතර පින්නතුනි ප්‍රඥාවේ ඉහළම අවස්ථාව ලෙස සැලකන්නේ මේ ලෝක යථාර්ථය මනවින් තේරුම් ගැනීම. ඒක තමයි ප්‍රඥාවේ ඉහළම අවස්ථාව. අන්න ඒක පින්නතුනි බුදුදහම තුළ නිතර අවධාරණය කළ තියෙනවා. ඒ මොනවද? කතං ජීවින් ජීවිතමහෞසෙට්ටං කියන වරක පුද්ගලෙක් අහනවා, කොහොම ගත කරන ජීවිතයේ දුතුම් ජීවිතය වෙන්නේ කියලා. එතකොට භාගතුන් වහන්සේ සඳහන් කරනවා, පඤ්ඤා ජීවින් ජීවිතමහෞසෙට්ටං, ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි උතුම් ජීවිතය කියලා. ඒ වගේම විද්‍යා උප්පත තං සෙට්ටා කියලා සඳහන් කරනවා, විද්‍යාවේ ඉහළට නැගීම උතුම් කියලා. ඊළඟට සඳහන් කරනවා පඤ්ඤා නරණං රතණං කියලා, ප්‍රඥා මිනිසුන්ට තියෙන ලොකුම රත්නය මැණික කියලා. නත්ති පඤ්ඤා සම ආභා කියලා කියනවා, ප්‍රඥාව හා සමාන ආලෝකයක් නැහැ කියලා. අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියනවා, ප්‍රඥාවෙන් තමන්ගේ චරිතය සෝබමන් වෙනවා කියලා. අපි කතා කරන හැසිරෙන ආකාරයෙන් අපි කොච්චර ප්‍රඥාවෙන් ඉනවද කියනක තීරණය වෙනවා. ඒ වගේම ප්‍රඥාව තිබුණු තරමට අපේ කායික වාචික සංවරය තීර මට්ටමින් තියෙනවා. කායික වාචික සංවරය තියෙන පමණට අනිත් පැත්තෙන් කියන්නේ යා ප්‍රඥාවන්ත කෙනෙක් කියලා. ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ නිතරම ඉතාම ඉහළ තැනින් තියලා වර්ණනා කළ තියෙනවා. අනේ ප්‍රඥාවේ පළවෙනි පියවර තමයි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන සුතමේ පඤ්ඤාව. වෙනත් විදිහකින් කියනවා නම් සැබවින්ම ලෝක යථාර්ථයේ මේ මොහොතේ මොකද වෙන්නේ කියන කාරණය. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ 60 රූපයක් පේනකොට මේ මොහොතේ 60 පති දෙන රූපියම තමයි තමන්ට මේ පේන්නේ කියලා. මේ වෙලාවේ පේන තුනේ 60 වර්ණ රූපය පතිත වෙනවා. ඒ වගේම කනට ශබ්ද රූපය පතිත වෙනවා. නාසයට ගන්ධ රූපය, දිවට රස රූපය, කයට පොට්ටබ රූපය. මේ වර්තමාන මොහොතෙහි ඉන්ද්‍රිය සහ අරමුණු එකට සම්බන්ධ වීමක් තියෙනවා. ඒකෙන් වර්ණ රූපය ආදී යම් කිසි රූපයක තියෙන මූලික සැකැස්ම, මූලික අවබෝධය අපට ලැබෙනවා. හැබැයි පින්නතුනි ඒක අපි දැනගන්නේ චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් නෙවෙයි. අපි ඒක දැනගන්නේ නිතරම මනෝ විඥාණය. ඒ නිසා තමයි සඳහන් කරන්නේ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය විඤ්ඤේයා කියලා. මනෝ විඥාන ධාතුවේ නැත්නම් මනෝ විඥාණයෙන් තමයි යමක් පිරිසිඳ දැනගන්නේ. එතන ඇහැට රූපයේ පතිත වෙලා වර්ණ රූපේ විතරයි ඇහෙන් කරන කාර්යභාරය. ඒක එතනියම නිමාවටපත් වෙනවා. ඒ මුල් අවස්ථාව නිරුද්ධ වන පස්සේ අන්න ඒ ඇස රූපේ චක්කු විඥානය ආදී කරුණු පාදක කරගෙන ඒ මනෝ විඥාණයෙන් නැත්නම් මන ආයතනෙන් සිහිපත් කිරීම වශයෙන් තමයි මනෝ විඥාණයෙන් මේ කාරණේ දැනගන්නේ. එතකොට පින්නතුනේ අන්නේ මනෝ විඥාණයෙන් දැනගන්න අවස්ථාවේදී ස්වභාවය තමයි ඒ මනෝ විඥාණය ලබා ගන්නට පාදක වෙච්ච මුල් හේතු ටික. නැත්තම් ඇස රූපය චක්කු විඥානයේ චක්කු සංපස්සේ රූප සංචේතනාව මෙන්න මේ කියන පින්තුනේ අර විපාක මට්ටමේ ස්කන්ධ ටික රූපයත් එකතකින් නිරුද්ධ වෙලා අනිත් අතින් ඊට සමගාමීව ඇති වුණු වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ විපාක මට්ටමේ ස්කන්ධ ටික පින්තුනේ නිරුද්ධ වෙලා තියෙනවා. නිරුදුනා කියන්නේ ඉතුරු නැතුවම නිරුද වෙලා තියෙන. එතකොට අපි අතීතයේ දැකපුවාපු දේවල් විතරක් නෙවෙයි පින්නතුනි. අපි මේ වෙලාවේ යමක් අහනවා නම් දකිනවා නම් ඒ දේත් අපි තේරුම් ගන්න වෙලාව කියන්නේ සම්පූර්ණ මනෝවිද්‍යාන අවස්ථාව. එතකොට මෙන්න මේක දැක්ක ගමන් පින්නතුනි මොකද වෙන්නේ? අපිට තියෙන අවිද්‍යාව ටිකෙන් ටික අඩු වෙනවා. අවිද්‍යාව අඩු වෙන පමණට බාහිර ලෝකයක් තමා අත්විඳින ලෝකයක් බාහිර තුල මේ මොහොතේ තියෙනවා කියන හැඟීම නැත්තම් භවය කියන එක නැත්තම් ඒ බාහිර ලෝකෙට තියෙන ආසාව භව තණ්හාවට කියන්නේ අඩු වෙනවා. මේ දෙක අඩු වුණා කියන්නේ පින්නතුනේ අපි සංසාර චක්‍රයෙන් ටිකෙන් ටික අයින් වෙනවා කියන එක. එතකොට මේ වෙලාවේ අපි රූපයක් දකිනකොට ශබ්දයක් අහනකොට ඒ මුල් අපට මූලික වෙච්ච දේ නිරුද්ධ වෙලා තමා මේ මනෝවිඤ්ඤාණයෙන් දැක ගන්නවා කියන මේ සත්‍යයට අපි සිත පිහිටුවා ගත්තොතින් ශ්‍රද්ධාව ඇති කර ගත්තොතින් පින්නතුනි අපට බලන්න බාහිර දෙයක් ගැන ආසාවක්වත් අමනාපයක්වත් ඇති වෙනවද කියලා සම්පූර්ණ බාහිර ලෝකේ පින්නතුනි හිස් ලෝකයක් කියලා තමයි පේනවා. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. ඒකෙන් කියන්නේ බාහිර ලෝකයක් නැහැ කියලා. ඒ වගේම බාහිර රූපයක් නැහැ කියලා කියන්නේ. බාහිර රූපයක් සතර මහා භූත රූප වල ඒකරාශි වීමෙන් රූපයක් නිර්මාණය වෙනවා පින්නතුනි. සාමාන්‍ය ලෝකේ රූපයක් තියෙනවා. ඒ රූපය තිබ්බට ඒක අපේ ලෝකයට එන්නේ අපේ ඉන්ද්‍රිය වලට අනුරූපව. අපේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය තීරණය වන්නේ අපේ කර්මය තෘෂ්ණාව අවිද්‍යාව আদি හේතු මත. ඒක පුද්ගලයෙන් පුද්ගලයට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනවා විතරක් නෙමෙයි පින්නතුනි. ඒක අපි අත්විඳින අවස්ථාවේදී සම්පූර්ණ බාහිර රූපේ නෙවෙයි දුකක් හෝ සැපක් එන්නේ. එතකොට මේ දුක හෝ සැප කියන එක හදාගන්නේ අපි ඒ ගැන දකින ප්‍රමාණය අනුව. කොයිතරම් නුවණකින්ද අපි ඒක දකින්නේ? ඔබට යම්කිසි කෙනෙක් බණින වෙලාවේදී ඔබ ඒ බණින පුද්ගලයා විසින් මේ වෙලාවේ බණින්න කියන එක තේරුම් ගත්තොත් ඔබට ඒ පුද්ගලයා ගැන අමනාප වීම වලක්වන්න බෑ වෙනතුනි. හැබැයි අපි ඒවලම ක්ෂණිකව දකින දක්ෂණෝකින් මේ මගේම මනෝවිඤ්ඤාණය මම මේක තේරුම් ගන්න අවස්ථාවක් කියලා අපි බාහිර පුද්ගලයාට නැඹුරු වෙන්නේ නැහැ වෙනතුනි. අපි තනිකරම අපේ පැත්තට හැරිලා මේ දුකෙන් නිදහස් වෙනවා. හැබැයි වෙනතුනි වරදවා තේරුම් ගන්න එපා මේ බණින පුද්ගලෙක් නෑ කියලා සම්මුතිය සත්‍ය බුදුදහමේ බැහැර කරන්නේ නැහැ. යම්කිසි කෙනෙක් කණිතයට හානි ආදී කරෝතින් ඒව නීත්‍ය අනුකූලව දඬුවම් ලැබෙන්න ඕන. ලෝකේ සම්පූර්ණයෙන්ම යන්නේ සම්මුති සත්‍ය මත. ලෝකේ සාමාන්‍ය දේ විතරක් නෙවෙයි කර්මයක් යන්නේ පින්නතුනි සම්මුති සත්‍ය මත. ඒක තමයි ලෝකේ අතට තියෙන්නේ. ඒතර අපි සතර බලයෙන් බලයට සුගතියට ගියත්, මනස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ගියත් අපි යන්නේ මේ කර්ම චක්‍රයත් එක්ක, ඒ සම්මුති සත්‍යත් එක්ක. එතකොට ඒ සම්මුති සත්‍ය කියන එකක් ලෝකේ තියෙනවා. හැබැයි ඒ සම්මුති සත්‍ය දුක නිදහස් වෙන්න බෑ. තාවකාලිකව නීවරණ අඩු කරලා සුගතියක ඉන්න පුළුවන්. හැබැයි සපුරා දුකෙන් නිදහස් වෙන්න බෑ පින්නතුනි. ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ. එතකොට අන්නේ සම්මුති සත්‍ය තුළ යහපත සිදු කරගෙන ඉන්න ගමන් ඒ සම්මුති සත්‍ය ඉක්මවල යන පරම සත්‍යයකට යන තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්ම දේශනා කළේ. එතකොට පින්නතුනි මෙන්න මේක අපි තේරුම් ගත්තොත් අපි තේරුම් ගන්න විතරක් නෙවෙයි පින්නතුනි මේ සත්‍ය තුල උපරිම ලෙස හිත පිහිටුවාගෙන ඉන්නට උත්සාහ ගන්නට ඕන. එහෙම පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ සත්‍ය වූ ධමයක් සහ මෙන්න මේ යථාර්ථයේ තුල හිත පිහිටුවාගෙන සතිමත්ව හිටියොතින් අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්, සැනසීමටපත් වෙන්න පුළුවන්, සතුට ලබන්න පුළුවන් ඉහළම ක්‍රමවේදය තියෙන්නේ මෙන්න මෙතනයි කියන විශ්වාසයෙන් අපි කටයුතු කරන්න ඕන. මෙන්න මෙතෙන් විශ්වාසය ඇති වුණොත් මේ පින්නතුනි අපේ ජීවිතේ කරන සියලුම දේවල් අතුරින් අපි මේ දර්ශනය සමග ජීවත් වීම තමයි පින්නතුන් ජීවිතයේ ප්‍රමුඛ කාර්ය බවට පත් කරගන්නේ. එතකොට දැනට කරන දේවල් අපි කරනවා, නොකරන්නේ නැහැ. දැනට කරන යහපත් දේවල්, තමන්ගේ රාජකාරී යුතුයකම් වගේ කීම් මේව කරනවා. ඒව සාමාන්‍ය ලෝකෙදි කරන ගමන් අපි දක්ෂ වෙන්නට ඕන මෙන්න මේ යථාර්ථය තුල හිත තියාගෙන මෙතන උපරිම ලෙස හිත පවත්වා ගන්නට. ඉතින් දවසට අරමුණු කීපයක්වත් පින්නතුනි දකිනකොට මේක පුහුණු කරන්න උත්සාහ කරන්න. ඇහැට රූපයක් පේන අවස්ථාවකදී රූප හතරක් පහක්වත් දවසකට හිතලම මේක සිහි කරන්න බලන්න. මේක මම තේරුම් ගන්න මනෝවිඥාණය කියලා. මේ රූපය මේලා නිරුද්ධ වෙලා තියෙන්නේ කියලා. යම්කිසි කෙනෙක් කතා කරනකොට එතකොට කතා කරන මොහොතේ අපි දක්ෂ වෙන්නට ඕනේ මේක මම මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න කියලා. දිවට රසයක් දැනෙනකොට, නාසයට ගඳ සුවඳක්, ශරීරයට පහසක්, හිතට අරමුණක් එනකොට අපිට නිතරම රූපයක් එක තමයි මේව මතක් වෙන්නේ. හැබැයි පිළිතුනේ රූපය මේ මොහොතේ අපි තේරුම් ගන්න රූපේ නෙවෙයි. ඒක නිරුද්ධ වෙච්ච රූපයක්. ඒ අපේ දැනුමට පාදක වෙච්ච රූපේ මේ ලෝකේ කොහෙවත් ඉතුරු වෙලාවක් නැහැ පිළිතුනේ. ඒක නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මෙතෙන්ට හිත තියන්න මොකද වෙන්නේ පින්නතුනේ? අපේ තියෙන අවිද්‍යාව සහ භව තණ්හාව කියන කාරණා දෙක අඩු වෙනවා. මේක දිගටම ඉන්න අපට අමාරු ඒ නිසා තමයි සමත භාවනාවක් අපි කරන්නේ. සමුදි සත්‍ය තුල ඉඳගෙන මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය, ධාතු මනසිකාරය, මරණානුස්සතිය, ධම්මානුස්සති භාවනාව, කරුණා භාවනාව, මුදිතා භාවනාව, මේ වගේ භාවනා ක්‍රම වඩවඩ අපි අරකට උපකාරවත් බව ලබා ගන්නවා. සමතානුග්‍රහිතාච හෝති කිව්වේ ඒක. ඒ වගේම පින්තුනේ සමතේ දිනු කරන්න අමාරු නම් ඒ කියන්නේ තමන්ගේ සීලය අඩුවා. එහෙනම් සීලානුග්‍රහිතාච හෝති කියපු විදිහට කායික වාචික සංවරය තම පිළිව ගන්නවා. පරිසීල මත පිළිනවා. නැත්නම් සම්මා වාචාව පිළිනවා. එතකොට මේව කරන්න කරන්න පින්තුනේ අපට ජීවිතයේ වෙනසක් දැක ගන්න පුළුවන්. එන්න එන්නම තමා දහමට නැඹුරු වෙන ගතිය තමන්ටම පේනවා. එතකොට මේ වර්තමානයේ තුල සතිමත්ව ඉන්න එක පින්නතුනේ හුදකලා දෙයක් නෙවෙයි. ඒ සතියට පින්නතුනේ කලින් තව කාරණා තියෙනට ඕන. සම්මා වායාමයේ තියෙනට ඕන. අකුසලෙන් මිදෙන්නත් කුසලයේ දිනු කරගන්නත් උත්සාහයක් තියෙනට ඕන. ඒ වගේම සම්මා ආජීවය. තමා ජීවත් වෙන කරන රැකියාව උපරිම ලෙස ධර්මිකව කරන්න ඕන. ඒ වගේම සම්මා කම්මන්ත. කයින් කරන දේවල් නිවැරදි දේවල් වෙනට උත්සාහ ගන්නට ඕන. සම්මා වාචා. කතා කරන වචනය බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන මේවගෙන් හැකිතාක් වෙන් වෙලා තමන්ගේ වචනය පාර්ථා ගන්නට තමා උනන්දු වෙන්නට ඕන, දක්ෂ වෙන්නට ඕන. ඒකට මුල් වෙන්නේ පිළිතුරින් සම්මා සංකප්ප. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ යහපත් සංකල්පනාවලින් තමන් හිත පුරවා ගන්නට ඕන. නිතර පරිත්‍යාග සීලිතේ සහ මෛත්‍රී කියන කාරණාත් එක්ක තමන් හිත පාර්ථා ගන්නට ඕන. ඒ වගේම පිළිතුරේ සියලටම ප්‍රධාන වන්නේ සම්මාදිට්ඨිය කියන කාරණය. සම්මාදිට්ඨි පුරේජවන් කියන කාරණය. එතකොට පිළිතුරේ මේ සම්මාදිට්ඨිය මේ සුතමේ ප්‍රඥාවෙන් ලබා ගන්නා වූ මේ ලෝක යථාර්ථයේ තේරුම් ගැනීම නම් වූ නුවණ නිසා පිළිතුරේ අපට ජීවිතයේ වටිනාම දේ මුණ ගැහුණා වෙනවා. ඒ තමයි සද්ධර්මය. සද්ධර්මය කියන්නේ දුකෙන් නිදහස් වෙන මාර්ගය. වඩාත්ම සතුටෙන් ජීවත් වෙන ක්‍රමය. මෙන්න මේක තේරුම් ගත්ත පමණට පින්නතුනේ අපේ ජීවිතයේ තිරුණු බවක් ඇති වෙනවා. අපි බාහිරින් සතුට සොයාගෙන යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. බාහිර මත යැපෙන ගතිය අඩු වෙනවා. අද අපේ සතුට බොහෝ විට තීරණය වෙන්නේ බාහිර කෙනෙක් මත. බාහිර ද්‍රව්‍යයක් මත. බාහිර රැකිරක්ෂාදිය මත, යාන වාහන මත. එහෙම නැතුණා තම වාසයෙන් තමන්ගේ ශරීරයේ නිරෝගී භාවයේ රූප සම්පත්තිය ගැනයි අද අපේ සතුට රඳා පවතින්නේ. මේ සඳහා අපි කටයුතු කරනවා පිළිද නොකරන්නේ නැහැ. නමුත් දන්නවා මේ කිසිම දෙයක් තමන්ට කැමති විදිහට පාලනය කරන්න බෑ. මේව අනාත්ම දේවල්. මේව තමන්ට ටිකින් ටික අහිමි වෙනවා. මේව දිරහපත් වෙන ලෝකයක්. මේ ලෙඩ වෙන ලෝකයක්. මේ වෙන වෙන ලෝකයක තමන් ඉන්නේ. ඒ නිසා අපි මේ බාහිර දියක් ගැන විශ්වාසය තියාගෙන හිටිය කියලා කියන්නේම අපේ ජීවිතේ පින්නතුනේ දුකෙන් අවසන් වෙන්නේ. ඒක අපි කැමති වුණත් නොවුණත් අපි දැනගෙන හිටියත් නොදැන හිටියත් මේක තමයි යථාර්ථය. අපේ අවසාන සතුට රඳා පවතින්නේ බාහිර දියක් පුද්ගලයෙක් හෝ තමන්ගේ ශරීරය මත නම් අපේ ජීවිතේ කවදාවත් සතුටින් අවසන් වෙන්නේ නැහැ පින්නතුනේ. දුකෙන් අවසන් වෙන්නේ. අන්නේ නිසා තමයි බුදුහාම දේශනා කළේ අත්තදීපාදික විහෙත අත සරණ අනාඤ්ඤ සරණ ධම්මදීපාදික විහෙත ධම්ම සරණ අනාඤ්ඤ සරණ ධර්මයේ පිළිසරණ කොට ඉන්න. ඒ වගේම තමන්ගේම සිත පිළිසරණ කොට ඉන්න කියලා බුදුහාම දේශනා කරේ මෙන්න මේක. පින්නතුනේ මෙන්න මෙතෙන්දී මේ ධර්මයේ කියන්නේ පින්නතුනේ මෙන්න මේ සම්‍යක් දර්ශනයෙන් යුක්තව සතිපට්ඨාන තුළ වාසය කිරීම. ඒ සතිපට්ඨානය නැමැති මහා වෘක්ෂයේ රෝපණය වෙන්නේ මේ ආරස්ඨංගික මාර්ගයේ අනිත් කරුණුත් එක්ක දිනතුනි. මේ ආරස්ඨංගික මාර්ගයේ කරුණු වට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. මෙන්න මේ කරුණු වට තමයි පින්නතුනි ජීවිතයේ සතුට ලබන්න තියෙන පියවරට. අප ඇත්තටම සතුටෙන් යන මාර්ගයක නම් ගත කරන්නේ මෙන්න මේ කරුණුවට අපේ දෛනික ජීවිතයේ බද්ධ වෙලා තියෙනතුන්. ඔබ ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන විශ්වාසයක් තියෙනවා නම්, ඒ ධර්මය ඔබ පිළිපදිනවා කියන විශ්වාසය ඔබට තියෙනවා නම්, අන්නේ විශ්වාසයේ ඔබටම ඔබ ගැන පරීක්ෂා කර බලන්න පුළුවන් නිර්ණායකය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග දවසට කොයිතරම් මතක් වෙනවද? ඒව පුහුණු කරන්න කොයිතරම් උත්සාහයක් දරනවද? ඒ කරුණුවට ගැන කොයිතරම් විශ්වාසයෙන් ඒ කරුණු තමන්ගේ මිතුරන්සේ ඔවුන් සමග වාසය කරනවද කියන කාරණා. මෙන්න මේ දෙකම පිනතුනේ මෙලව ඉපදිච්ච බුද්ධිමත් කෙනෙක් විසින් මේ ප්‍රඥාවෙන් කළ යුතු කාරණාවට සිහිපත් වෙනවා. අංගුත්තර නිකායේ හතරවෙනි නිපාතයේ සඳහන් වෙන අභිඤ්ඤා කියලා සූත්‍රය. මේ අභිඤ්ඤා සූත්‍රයේ පැහැදිලි කරනවා පින්නතුනේ නුවණැති කෙනෙක් විසින් තේරුම් ගන්නව නම් තේරුම් ගත යුතු කාරණා මොනවද? නුවණැති කෙනෙක් විසින් ප්‍රහීණ කරනව නම් මොනවද ප්‍රහීණ කරන්න තියෙන්නේ? නුවණැති කෙනෙක් විසින් වඩන්න තියෙනව නම් මොකද වඩන්න තියෙන්නේ? නුවණැති කෙනෙක් විසින් සාක්ෂාත් කරනවා නම් මොනවද සාක්ෂාත් කරන්න තියෙන්නේ? මෙන්න මේක තමයි පිනතුනේ ප්‍රඥාවේ ඉගෙනම මට්ටම. අර සුතමේ ප්‍රඥාවෙන් පටන් අරගෙන චින්තාමේ ප්‍රඥාවෙන් දිනු කරගෙන භාවනාමේ ප්‍රඥාවෙන් ඉහළම මට්ටමට සමෘද්ධිමත් වෙන උසස් මට්ටමට පත් වෙන මේ ප්‍රඥා ගමන් මාර්ගයේදී මේ සියල්ලක්ම එක සූත්‍රයක් තුළ භාගතුන් වහන්සේ කැටි කරලා තියෙනවා පින්නතුනි. කියවන්න පින්නතුනි අභිඤ්ඤා සූත්‍රය අංගුත්තර නිකායේ හතරවෙනි නිපාතයේ තියෙන සූත්‍රයක්. පොඩි සූත්‍රයක්. මේ සූත්‍රය පුළුවන් නම් print out එකක් අරගෙන හොඳට පේන තැනක ගහලා තියන්න Tamanට පහසුම භාෂාවකින්. Taman කැමති භාෂාවකින් මේක type කරගන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම් ඒ සඳහා තියෙනවා. පින්නතුනේ මේ සූත්‍රයේ සඳහන් වෙනවා අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. Tamanගේ නුවණෙන් පිරිසිදුව දැනගත යුතු කාරණා තියෙනවා. ඒ තමයි පංච ස්කන්ධ නැත්නම් පංච උපාදාන ස්කන්ධය කියන කාරණය. ඇහැට රූපයක් පතිත වෙන අවස්ථාවේදී සිදුවන මේ ස්කන්ධ පංචකයේ ක්‍රියාකාරීත්වය දැන ගැනීම තමයි බුදුදහමේ තියෙන ඉහළම අධ්‍යාපනය කියලා කියන්නේ. ඒක හේතු ඇති කලෙ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා. යම් කිසි නුවණැති කෙනෙක් විසින් ප්‍රහීණ කරන්න තියෙනවා නම් මොනවද ප්‍රහීණ කරන්න තියෙන්නේ? අවිද්‍යාච භව තණ්හාද. අවිද්‍යාව සහ භව තණ්හාව කියන කාරණය. අවිද්‍යාව කියලා කියන්නේ මේ ඇහැට රූපයක් පතිරන අවස්ථාවේ තියෙන අපිට තියෙන අනවබෝධය. මොකක්ද අනවබෝධය? මේ වෙලාවේ තමා අත්විඳින රූපය බාහිර තියෙනවා කියන හැඟීම. අන්න ඒක දුරු කිරීම. ඒ දුර්වරණත් එක්කම දුරු වෙන භව තණ්හාව බාහිර ලෝකයක් ඇතය කියලා ගන්න ස්වභාවයේ භවය කියන එක නැත්නම් උපත පිණිස කර්ම සකස් කර ගැනීම කියන මෙන්න මේ අනවබෝධය මේ දෙකම දුරු වෙනවා පිණිස. මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය දුකට හේතුව. ආසන්නතම හේතුව තෘෂ්ණාව අවසාන කෙලවරට ගිහින බලනකොට අවිද්‍යාව සහ භව තණ්හාව තමයි මේකට ප්‍රධානතම හේතුව, මූල හේතුව. ඒත් මේ දෙක දුරු කරන්න ඕන කියන මේ දෙක පොඩ්ඩක් හරි තිබුණොත් තමන් ඉන්නේ ජරා මරණත් එක්කයි. අනේකිට දුක්ඛම් කඩලු තමන්ට විඳින සිදුවන බව තමන් දැනගන්නවා. ඒ නිසා මේ උපරිම දර්ශනීය ප්‍රඥාව තුළින්ට තම උත්සාහ ගන්නවා. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ ධම්මා. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් භාවිත කරන්න තියෙනවා නම් වඩන්න තියෙනවා නම් මොකද ඒ වඩන්න තියෙන්නේ සමතෝච විපස්සනා කියලා. සමතය සහ විපස්සනාව කියන කාරණා දෙක. එතකොට පින්නතුනේ විසිරලා තියෙන හිත එක සමත අරමුණක එක භාවනා කමඨහනක සමසතලිස් කර්මස්ථාන වලින් එක කුසල අරමුණක දිගටම සිට පවත්වාගෙන ඒ තුර හිත එකඟ කිරීම සතිය සමාධිය සමතේ නැත්තං චිත්ත භාවනාව මෙන්න මේ සමාධිමත් වෙච්ච සිතෙන් සමාහිතෝ වික්ඛවේ බිකු යථා භූතං පජානාති කියපු ආකාරයට මේ සමාධිමත් වෙච්ච සිතෙන් තම අර සුතමේ පඥාවෙන් අසහා දැනගෙන තියෙන මේ හේතුඵල ධම නුවණින් මෙනෙහි කිරීම විදර්ශනාව ඇස අනිත්‍යයි රූප අනිත්‍යයි චක්කු විඥාන අනිත්‍යයි චක්කු සංපස්ය අනිත්‍යයි චක්කු සංපස්ය වේදනා අනිත්‍යයි රූප සංඥා රූප සංකේතන මෙන්න මේ ස්කන්ධ පංචකයේ අනිත්‍යතාවය නුවණින් බැලීම ඒව හටගෙන නිරුදනා කරේ බැරිම නැත්තම් රූප වේදනා දිස්කන්ධ පංචකේ හට ගැනීම නිරෝධය බැලීම නැත්තම් චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු ආදී ධාතු 18 කියන ආකාරයේ ක්‍රමයට මෙහි අනිත්‍යතාවයේ අනාත්මතාවය ආදී නොයින් බැලීම. මේ බලන්න මොකද වෙන්නේ? අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා සච්චිකා සම්බා. තම විශේෂම ඥාණයෙන් යමක් සාක්ෂාත් කරන දේ නම් මොකද්ද? විඥාති විමුක්තියද තමා සාක්ෂාත් කරනවා නම් සාක්ෂාත් කරන් තියෙන මොකද්ද? ඒ තමයි විද්‍යා විමුක්ති කියන කාරණා දෙකට නැත්තම් නුවණ සහ මිදීම නැත්තම් understanding and liberation. මෙන්න මේ කාරණා දෙක ගැන තම උපරිම විශ්වාසය තෙලීම. පින්නතනේ ඔබ නබාගත්තව මනුෂ්‍ය ජීවිතය අධ්‍යාපනය ඔබේ ධනය ඔබ මෙතෙක් කලක් දරපු උත්සාහය සසර බොහෝ කලක් තින්දහම් කරලා ප්‍රාර්ථනා කරලා ලැබපු සම්බුද්ධෝත්පාද කාලයේ බුදු සාසනයෙන් ලැබෙන අග්‍රතම ප්‍රතිඵලය තමයි මේ සූත්‍රය තුල කැටි කරලා තියෙන්නේ අභිඤ්ඤා සූත්‍රය. අවබෝධ කරගන්න තියෙනවා නම් අවබෝධ කරගන්න තියෙන ස්කන්ධ පංචකය ප්‍රහිණ කරන්න තියෙනවා ප්‍රහිණ කරන්න තියෙන අවිද්‍යාව භව තණ්හා වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන සමති විදර්ශන නැත්තං ආරස්ඨංග මාර්ගයේ සාක්ෂාත් කරන්න තියෙනවා නම් සාක්ෂාත් කරන් තියෙන්නේ විද්‍යා විමුක්ති නැත්තං සම්මා ඥාන සම්මා විමුක්ති කියන කාරණා දෙක. පින්නතුනි මෙන්න මෙතෙන්ට විශ්වාසය කියලා කටයුතු කරන. තමන්ගේ ජීවිතයේ ලෞකික වශයෙන් ගත්තත් ඒ සියලු ප්‍රාර්ථනා සමෘද්ධිමත් වන්නට මේ දහම් ප්‍රතිපදාව ඔබට ආශිර්වාදයක් වෙනවා. ඔබේ ජීවිතයේ වඩාත්ම ඵලදායී ජීවිතයක් ලෙස ඔබට මේ ජීවිතය නිමාවටපත් කරන්නට මේ ධර්මය ඔබට අනිවාර්යයෙන්ම පිළිහිට වෙනවා පින්නතුනි. අන්නේ ගමන් මඟ තමා ගමන් කරනවාද කියලා බලන තියෙන ප්‍රධානතම සලකුණ තමයි මේ ධර්මඥානය තව තවත් දියුණු කරගෙන ඒ ධර්මඥානය ඔස්සේ ආරස්තනික මාර්ගය තුළ නැත්තම් සමති විදර්ශනා තුළ නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තුළ උපරිම ලෙස තමන්ගේ හිත සතිමත් බව දිනු කරන්න උත්සාහ කරනවා. පින්නතුනේ දවසන අරමුණු එකක් දෙකක් තුනක් ආදී වශයෙන් පටන් අරගෙන තමන් බලන තමන්ට දවසට කොච්චර තත්පර ගානක් කොච්චර විනාඩි ගානක් කොච්චර පැය ගානක් බාහිර රූපේ Nirodhe මෙනෙහි කරන්න පුළුවන්ද කියලා. බාහිර රූපේ Nirodhe මෙනෙහි කරන මොහොතේම ඒ Nirodhe මෙනෙහි කරන මනස මනච්ච පරිච්ඡ ධම්මේ චූපාජිති මනෝවිඥානික අවස්ථාවේ ඒ අවස්ථාවත් තත්තත විපස්සතිය කියපු විදියට එතනම හටගෙන හේතු ඇතිකල්ලි හටගෙන හේතු Nirodhen Nirodhe දකින්නට ඔබට කොච්චර දක්ෂතාවයක් තියෙනද කියලා බලන්න. මේක තමයි පින්නතුනේ ප්‍රඥාවේ අග්‍රතම ප්‍රතිඵලය. මෙන්න මේක තමයි ඔබේ දක්ෂතාවය. මේක තමයි ඔබේ හැම අධ්‍යාපනය කියලා කියන්නේ. එදා භාරත ජන සමාජයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් හිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා ප්‍රඥාවකින් හෙබි කෙනෙක්. උන්වහන්සේ කළ තිබෙච්ච සියලුම අධ්‍යාපනයේ ඉගෙනගත්තු ලැබපු ත්‍රිවිධයේ පරතරට ගිහිපු විටිය බ්‍රාහ්මණ වංශික කෙනෙක්. අද කාලේ හැටියට නම් ඩොක්ටරේට් 25ක් ඉතර අරගත්තු කෙනෙක්. ඒකල තිබෙච්ච භාෂා ශිල්ප ශාස්ත්‍ර සියල්ලක්ම අධ්‍යයනය කරපු කෙනෙක්. සාරිපුත්ත මහින්ද වහන්සේ ගිහි කාලේ. එහෙම අධ්‍යාපනයක් ලබා තිබුණු කෙනෙකුට වන්දුකෙන් නිදහස් වෙන බැරුණා පිළිතුරු. උන්වහන්සේ මේ ධර්ම තුරට ආවා. ඒ ලබාගත්තු සීලම අධ්‍යාපනයට වඩා එදා රස්සජහඳුරන්ගෙන් දැනගත්තු යේ ධම්මා හේතුකපවාතේ සංහේතුන් තථාගතෝ ආහත්තේ සංඛ්‍යෝ නිරෝධෝ ඒවන් වාදි මහා සමනෝ කියන මෙන්න මේ හේතුඵල ධහම පිළිබඳව දේශනා කරපු කෙටි දේශනාව අහලා උන්වහන්සේට මේ ධර්ම අවබෝධය ලැබුණ පිළිතුරු ධර්මයේ මූලික අවබෝධය ලැබුණා. ඒ නිසා අපිත් පිළිතුරු අපි සාමාන්‍ය ලබන අධ්‍යාපනයක අපට රැකියාවක් ලබා ගන්න පුළුවන්. අපිට යුතුයකම් ටික කරන්න පුළුවන්. සාමාන්‍ය මූලික අවශ්‍යතා ටික සපුරා ගන්න පුළුවන්. නමුත් විනෝදනයේ දේෙන් අපිට දුක නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අධ්‍යාපනයේ උපරිම ලබා ගන්න ගමන් අපි දක්ෂ වෙන්නට ඕන මේ ආධ්‍යාත්මික අධ්‍යාපනය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේකින් දේශනා කරන මුළු කල්පයක් තුළ ලොවට ලැබෙන අමිලතම නැවුම පණිවිඩය. අසිරිමත් පණිවිඩය අසා දැනගෙන අන්‍ය දහම් පණිවිඩය තුළ උපරිම ලෙස තමන්ගේ සිහිය නුවණ භාවිත කරන්නට අපි උත්සාහ ගන්නට ඕන පිණිසයි. අපිට ඒක කරන්න පුළුවන්. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් තියෙනවා. ඒ සඳහා විවේකයක් තියෙනවා. ඒ සඳහා පහසුකම් ටික තියෙනවා. ඒ සඳහා සත්පුරුෂ සාහසය අපිට තියෙනවා. නිරෝගීකම තියෙනවා. මේ සියල්ලක්ම ලැබලා තියෙන පිණිසුනි මේ ධහම පිළිපදින්නමයි පිණිසුනි. ඇතැමිට මේ වගේ රටකට ඔබ ඇවිල්ලා මේ සියලුම පහසුකම් ටික ලබාගෙන තියෙන්නේ සසර කලාව මහත් වූ ප්‍රාර්ථනාවක, පුණ්‍ය ප්‍රාර්ථනාවක, කුසල ප්‍රාර්ථනාවක ඉෂ්ට විපාකයක් විදියට, ආනිසංසයක් විදියට. අන්නේ ආනිසංසයේ භුක්ති විඳින ගමන් අපි දක්ෂ වෙන්නට ඕන මේ අග්‍රතම ධර්මෙහි ඉහළම ප්‍රතිඵලය නෙලාගන්නට. අන්නේ එය සඳහන් කරනවා පඤ්ඤා පාසාද මාරුයිහෙ අසෝකෝ සෝකිනී පජං කියලා. මේ ප්‍රඥාව නැමැති මහා පර්වතයේ ඉහළට නැගපු මේ තැනැත්තා පර්වතයේ ඉහළ ඉඳගෙන ප්‍රඥාවෙන් අභිෂේක ලබලා ඒ ප්‍රඥාව පහමුල නැත්තං ඒ පර්වතයේ පහමුල ඉන්න දුක් විඳින සත්‍යයන් දෙස මෛත්‍රියෙන් උපේක්ෂාවෙන් බලනවා. ඇයි මේ ලෝකේ අප්‍රමාණ සත්‍යයන් දුක් විඳින්නේ මේ ප්‍රඥාව ලබා ගන්න බැරුණු නිසා නේද කියලා ඔවුන්ටත් මේ ධම දෙන්නට කිසියම් විදිහේ මෙහෙවරක් තමන් සිදු කරනවා. එය තමන් විසින් කරන විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතීන් මෙහෙවලා ඒ වගේම තමා ලබලා තියෙන ධනය, තමන්ගේ නිරෝගී භාවය, ශරීර ශක්තිය, රූප සම්පන්නිය, කටහඬ, ලේඛන හැකියාව මේ සියල්ලක්ම භාවිත කරන පිණුතුනි මේ සඳහන් පණිවිඩය තව දවසක් හරි ලෝකයේ ඉදිරියට ගෙන යන්නට. මේ ධර්මයෙන් සැනසුණු අය තමයි පිළිතුරු අතීතයේ අප වෙනුවෙන් වසර 2500ක් මේ ධර්ම රැකගෙන ආවේ. ඔවුන් මේ ධර්මයේ නිර්හංස සුවේ විඳ විතරක් නෙවෙයි අපගේ අප්‍රමාණ කරුණාවෙන් ජීවිත පරිත්‍යාගයෙන් මේ තථාගත ශ්‍රී සද්ධර්ම ඉදිරියට ගෙනෙන්නට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම තමන්ගේ කැපවීම උපරිම ලෙස පවත්වා ගත්තා. තමන්ගේ උපරිම දායකත්වය දැක්ුවා. අන්නේ නිසා තමයි වර්තමානයේ අපට මේ නිර්මල තථාගත ධර්මය ලැබිලා තියෙන්නේ. අන්නේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ගමන් පිණුතුනි අපි මේ ධර්ම තව ඉදිරියට ගෙන යන්නට අපට දක්වන්න පුළුවන් ඉහළම දායකත්වය අප විසින් දක්වන්නට ඕන. ඒ සඳහා එකටකින් සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාට අපි උපස්ථාන කරන ගමන් මේ ධර්මයේ ජීවමාන කරන්නට බුදුරජාණන් වහන්සේ ජීවමාන කරන්නට අපි උපරිම ලෙස මේ තෙරුවන සජීවී කරන්නට අපි කටයුතු කරන්න ඕන. ඒක විශාල කුසලයක් වෙනතුනි. ඒ නිසා අපි ධහමෙන් සැනසෙන ගමන් මුළු ලෝකයක් මුළු තුන් ලෝකයක් මේ ධහමෙන් සනසවන්නට අපි ලබාගත් මේ ජීවිතයේ උපරිම ලෙස කැප කරන්න ඕන. නිකරුණේ මැරෙන ජීවිත නෙවෙයි අප ලබාගෙන තියෙන පින්තුනේ. ධර්මයේ පිළිපැදලා ධර්මයේ ප්‍රතිඵල ලබාගෙන ඒ ධම මතකරට පරිවෘතයක් දායක කරන්ටයි අපි මේ ලෝකෙ ඉපදිලා තියෙන්නේ. ඒ නිසා අපේ එන්නේ දෙක පියවෙන කලින් මේ ධමෙන් අපට ලෝකෙට කළ හැකි උපරිම දේ අප විසින් කරන්නට ඕන. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුන් අද ශ්‍රවණය කරා වූ ධර්මයෙන් දහම් ගැටළු එහෙම අහන්නට තියෙනවා නම් අහන්නටත් අවස්ථාව සැලසලා දෙනවා. දැන් වෙනදා අපේ ස්වාමීන් වහන්සේ ටික වෙලාවක් භාවනාත් කරනවා. ඉතින් මේ ධර්ම මනවින් ශ්‍රවණය කරා නම් සම්පූර්ණ මේක භාවනාවක්ම වෙනවා. ඒ වුණත් ඔබට මේ දේශනේ නිමාටපත් වුණාට පස්සේ ඔබ ඉන්නේ ඉරියව්වෙම ඉඳගෙන ඔබට ටික වෙලාවක් භාවනා වඩලා විශේෂයෙන් ආනාපාන සති භාවනා වඩලා හිතේ කරුණක තියාගෙන ආනාපාන සතියෙන් ඒ සමාධිමත් වෙත හිතින් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, මේ ආදී වශයෙන් මේ ඇස ආදී ඉන්ද්‍රියවල, රූප ආදී අරමුණුවල, චක්කු විඤ්ඤාණ ආදී විඤ්ඤාණවල අනිත්‍යතාවය බලමින් අපේ එක වේලාවක් භාවනාවෙත් යෙදෙන්නට උත්සාහ ගනිමු. ඉතින් මේ අසහ දැනගත්තු කරුණු ඔබේ ජීවිතයට හැකිතාක් සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. තමන්ට යම්කිසි දෙයක් නොතේරුණා නම් නැවතේ දේශනා තියෙන තැන් හොයාගෙන ඒ වහලා තමන්ගේ දැනුම පිරිසුදු කරගන්න බලන්න. තවත් පොතපත කියවන්න, තව තවත් ඒ දහමින් ප්‍රයෝජන ගන්නට උත්සාහවන්ත වෙන්න. පින්නතුන්ට මේ දේශනාව ආශ්‍රිතව කුමක් හෝ දෙයක් අහන්න තියෙනවද? හොඳයි, එහෙම නැත්නම් අපි මෙතනින් නිමාටපත් කරනවා. ඉතින් මේ ධර්ම දේශනාව පවත්වන්නට අද අපට ආරාධනා කරපු අපේ ගෞරවනීය වේපතිර බෝධික හඳුරන වහන්සේටත්, ඒ වගේම විහාරස්ථානයේ ඉන්න පාලිත හඳුරන වහන්සේ, ඒ වගේම ගෞරවනීය ලොකු හඳුරන වහන්සේ, ත්‍යානන්ද හඳුරන වහන්සේ ඇතුළු ඒ ගෞරවනීය මහා සංඝරත්නයට අපි කෘතඥතාවයේ ගෞරවයේ පූජා කරමින් පුද කරමින් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබා ගත්තා වූ සියලු කුසල දහම් අපරමින් මියගේ ඥාති උදනුමෝදන්ව සුවපත්ත්වා. ඒ හැම දිනෙම සසරින් සුවපත්ව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතින්ට පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් අපි සාදුකාරය පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. රැස් කරගත් මේ සියලු කුසල දහම් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අපේ හැම දිනාමත් රටක් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් දෙවියන් විසින් බොහෝ කලයක් රැක දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් දිවයිස වර්ධනය කරගන්නටත් නිර්වාණ බෝධි සාක්ෂාත් කරගන්නටත් හේතු වේවා කියන ප්‍රතුමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මේ සියලු කුසල ධර්මවල බලයෙන් ඔබ අප හැම දිනාගේම මෙලොව ජීවිතයේ වඩ වඩාත්ම සඵල සාර්ථක වේවා. බලාපොරොත්තු වන සියලු යහපත් ප්‍රතුමන් සඵල වේවා. ජීවත්වන කාලයේ වඩ වඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත්වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැරසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛප්පතාච නින්දුක්ඛා භයම්පන්තාච නිම්භයා සෝකම්පන්තාච නිස්සෝකා හුන්තු සම්දේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින්නේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.